මහාභූත සතරත් උපාදානයන්ගෙන් සත්තු සෝත ධාන විහාරය ඉතිභාව සම්භාව කියන ඒ කර්මජ රූප පිළිබඳ විස්තරය. අද අපට කියන්නට තිබෙන්නේ එතන උපාදානක් සම්භෝ කියන මේ අස්තර පිළිබඳ වාසිය නොවේ. මේ කර්ම ටික අත්‍යන්තයි. කීමට හේතුවක් මේ පින්වතුන්ට අප මුලදීම සඳහන් කළා. විදර්ශනා භාවනා කරන ආයෙත් විදර්ශනා භූමිය කියන එක දැනගන්නට ඕන. විදර්ශනා භූමිය නම් පංච උපාදාන සංකය. මේ පංච උපාදාන සංකයයි විදර්ශනාවට නම් වන්නේ. එයින් කලකට දැනගත යුතු තිබෙන්නේ රූප උපාදාන සංකෝ යන්නෙන් දැක්වෙන රූප සංකේ විපාක. අප උපාදාන සංකේ යා ඒවා නම් කරන්නේ කවර බින්දේ කියන කේ කාරණය මුල් කතාවේදී කියලා. කාම උපාදාන, චිත්ත උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන හතරෙන් අල්ලාගෙන ලබන, තදින් ගන්න ලබන අරමුණු පහක් හැටියට නැත්නම් ඡන්ද පතර කියලායි ඒ පංච උපාදාන සංකේ අපි කරගත්තේ. ඒ රූප උපාදාන සංකේ කියන්නේ චිත්ත උෂ්ණ කඩවීම පිටාස ආදී වූ විවිධ සත්‍යයන්ගෙන් උපාදාන සංකේ නම් රූපය ධර්ම රූපය කියන මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය අනුව අපි මේ රූප පිළිබඳව කතා එයින් සතරින් ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන සතර මහා භූත පිළිබඳව විස්තරයක් කළා. ඊළඟට උපාදාන රූප වශයෙන් දැක්වෙන 24ක් තිබෙනවා. ඒ කර්මජ රූපයන්ටත් චක්කුප්පතාද, සෝතප්පතාද, ධාරප්පතාද, ධූරප්පතාද, කායප්පතාද කියන ප්‍රසාද රූප පතත් ඊට අනුකූලව කියදෙන භාව රූප දෙකයි. ඉතිභාව රූපය, සම්භාව රූපය කියන ඒ භාව රූප දෙක පිළිබඳ විස්තරයේදී අප පසුගිය කතාවලදී කළේ. ඊළඟට කියන්න ඕනේ ජීවිත රූපය කියන රූපය පිළිබඳ. චක්කු, සෝත, ධාන, මුහා, ආල, ඉතිභාව, සම්භාව ජීවිත හතර කියලා කර්මජ රූප අල්ලත්. ඒ ජීවිත රූපය ගැන ඊළඟට විස්තර කළ විස්තරය ජීවිත රූපය කියන කොට මේ රූපයන්තම ඇතුළ ධර්මයක් බව ඒ තේරුම් ගත යුතුය කියලා. ඒක කර්මයෙන් හටගන්නා රූපය. ඒ කර්මයෙන් හටගන්නා රූපයක් වූ ජීවිත රූපය රූප ජීවිතේන්ද්‍රිය කියන නාමයෙන් දැක්වෙනවා. ඉන්ද්‍රිය රූප අටක් දක්වන තරදී එක ඉන්ද්‍රිය රූපයක් හැටියට දක්වන්නේ ජීවිත රූපය. ඒකයි ජීවිතේන්ද්‍රිය කියන නමයි. සප්තේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ධානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉන්ද්‍රිය, කුරුකේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය. කියලා ඒ රූප අට දක්වද්දී ජීවිතේන්ද්‍රිය කියලා නම් කරන්නේ ඒ රූප ජීවිතේන්ද්‍රිය. ඒකට ජීවිතේන්ද්‍රිය රූපය නැත්නම් රූප ජීවිතේන්ද්‍රිය කියලා නම් කරනවා. තව ජීවිතේන්ද්‍රිය කියා කර්මයක් අපේ ධර්මයේ ඉගෙනගන්න. ඒකෙන් වෙන් කරගැනීම සඳහා තමයි රූප ජීවිතේන්ද්‍රිය නැත්නම් ජීවිතේන්ද්‍රිය රූපය කියලා මේ රූපය නම් කරන්නේ. ඒ අනුකරණය නම් ඒ ජීවිතේන්ද්‍රිය කියලාමයි නම් කරන්නේ. ඒවා ඇතුළත් කරන්නේ සබ්බ චිත්ත සාධාරණ සංකෘතිය කියන සංකෘතික හතෙන් එකකට. අස්ස වේදනා සංඥා චේතනා එකකතා ජීවිතේන්ද්‍රිය මනස්කා කියන මේ හතෙන් ජීවිතේන්ද්‍රිය කියා දැනගැත්තේ රූපයක් නෙවෙයි සංකෘතිය. චිත්ත තම උපදන ධර්මය. තම චිත්ත තම තිබෙන ධර්මය. චිත්ත චිත්තක ඒ ජීවිතේන්ද්‍රිය කියන සංකෘතිය ලක්ෂණය හැම සංකෘතකටම පොදු වූ සංකෘතියක් බැවින් ඒ සබ්බ චිත්ත සාධාරණ සංකෘතික හතෙන් දෙකක් වශයෙන් යනවා. ඒ නෙවෙයි මේ රූප දිවිත්තේ නිමිත්ත. රූප දිවිත්තේ නිමිත්ත කර්මය නිසා කර්මයෙන් උපදවන කර්මයෙන් හත ගන්නා රූපය. දැන් මෙතෙක් අප ඉගෙන ගත්ත රූප වලින් ඒකාන්ත කර්මයෙන්ම හත ගන්නා රූප වශයෙන් දැක්විය යුතු තිබෙන්නේ සත්තු සෝත ධාන විහා ආය සිභාව උපාදිය දැනගත්ත රූප. ඊට කලින් අප ඉගෙන ගත්ත පතන්ති ආපෝ තේජෝ වායෝ කියන මේ හතර කර්මෝපාත් හතරක්. තව අනිත් ප්‍රත්‍යෝපාත් හතරක්. කර්මද චිත්තද ස්තුතිය ආහාරද කියන ඒ සංස්කාර වශයෙන් දැක්වෙන ඒ සත්‍ය වශයෙන් දැක්වෙන සත්‍ය හතරෙන්ම ඒ පටිඝාති ධාතු හතර උපදවන. එනිසා ඒ පටිඝාති ධාතු හතර ඒකාන්ත කර්මජ රූප නෙවේ. ඒවා කියන අනේකාන්ත කර්මජ රූප. ඒකාන්ත කර්මජ රූප නම් කර්මයේ ඒකාන්ත උපදවන දින කිසිදු හේතුවක් නිසා නූපදවන ධර්මවත්. ඒවා ඒකාන්ත කර්මජ. ඒවා තමයි සක්කු සෝත ධාන විවා කාල ඉතිභාව කුම්භාව ජීවිත ඉතපත් කියන්නේ කියන හදේ කියන ජීවිත. ඉතින් අපමුදින්ම දැනගත්ත කාරණයක් තමයි ඒ උපාදාන රූප කියන මේ නම් දක්වන ලද මේ රූප 24 සතරියාදී ධාතු සතර මුල් කොටයි ඇතිවන. සතරියාදී ධාතු සතර නොමැති තැනක නොමැතිව සක්කු සෝතාදී ඒ ප්‍රකාරයන්ගේ පහළ වීමක් ගන්න. අදවර චක්කු කියන මේ ප්‍රකාර රූපය ඇතිවෙන්නට නම් ඒ සතරියා ධාතු සතරක් එක්කම උපදින්නට. එන්පා තමයි ඒ සතරියා ධාතු සතරක් ධාතු සතර එක්කම ඇතිවන ධම්ම ගන්ධ රසෝදා කියන ඉතිරි රූප හතරක් ජීවිත රූපලක් නාපන් ඉගෙන ගන්නට යන ජීවිත රූපයක් චක්කු ප්‍රකාරයක් කියන මේ භාව එක විදියක් ඒ කලාපයක් හැටියට පහළ වෙනවා ඉස්සර. ඒකයි ශක්ති ගත කලාපය. ඒ කියන්නේ මේ පතරියාගේ ධාතු අතරින් තොරව චක්කුප්පදාදී මේ ප්‍රකාරූපයක් තමයි හදගන්නට බෑ. එතකොට ඒ අතිගම් චක්කුලා මේ චක්කුලාගේ ප්‍රකාරයන් සමග උපදනා ඒ ධාතු මොන විදිහේ හදගන්නා වේවත් ඒවාද කර්මයේ හදගන්නා වේවත් දොනේ කර්මයේ උපදවන රූප කලාපයක ඇතුළත් සතරී ධාතුවක් පිළිනව ආපෝ ධාතුවක් පිළිනව විදේ ධාතුවක් පිළිනව වායු ධාතුවක් පිළිනව ධර්ම ගන්ධ රසෝ ධාතුවේ මේ හතරක් පිළිනව ජීවිත රූපයක් පිළිනව රදේන සක්කු කියන ඒ ප්‍රසාද රූප. ඒකට මේ හැම තැනකම ඒ කර්මක කලාප දක්වන හැම තැනකම ජීවිත රූපයක් කියන හිතේ ඒ ජීවිත රූපේ නොමැති කර්මක කලාපයක් කියන එකක් ලැබෙනවා. අන්න කර්මක කලාපයකම ජීවිත රූපයක් කියනවා. ඒ ජීවිත රූපේ විතරක් ඒ කර්මක කලාප පාලනය කිරීම ජීවත් කරමින් ඒ ජීවිත රූපේ තරක්. දැන් අප කතා කරන විට කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මේ නොතුඹ කවතගෙන යන ජීවිත රූපය විතරක්. ඒ බලත්ම ඇතිබා දැන් සමහර විට අප කියනවා කවුරු හරි මරණයි. මරණයි කියන්නේ මරණවා කියන්නේ ඒක භව පරියාපන්නක් ජීවිත විදියට උපක්ෂේද මරණ ඒක භව පරියාපන්නක් කියන්නේ එක භවයකට ඇතුළත් වෙන ජීවිත විදියට උපක්ෂේද ජීවිතේන්ද්‍රිය රූප ආදී ඉන්ද්‍රියාම මරණ මරණය නම් දොනික භවයක් පිළිබඳව ජීවිතයේ කියන්නේ ඒ භවය නැගෙන මොහොතේදීම හතගත්ව හතගෙන පරම්පරාවකෙන් අනිකුත් රූපෙන්න පරම්පරාවකෙන් පරිසුදුනම ඒ ජීවිතයේ රූප පරම්පරාවේ නූපදනාකාරයෙන් කියන්නේ මේ භවය තුළ නැවත නූපදනාකාරයෙන් සිදුවන ක්‍රියාවක් බවක් වෙනවා. ඒකයි කියන්නේ මරණය මරණය ඒක බව පරියාපන්නක් ජීවිත විද්‍යාවේ උපච්ඡේද මරණ. මෙන්න මේ ජීවිතයේ විද්‍ය රූපය තමයි කර්මජ කලාප පාලනය කරන්නේ ජීවත් කරනවා. කියන්නේ ස්වභාවයෙන්ම කර්මය ගැන ජීවිත රූපය අනිකුත් කර්මක රූපයන් උපදිනකොටම උපදිනවා. එරදී මේ කර්මක රූපයන් බිඳෙනකොට බිඳෙනවා. ඒ පරම්පරාව නොසිඳි මේ භවය මුළුල්ලෙන්න අපගන්නේ පරිදි. අපි වෙනවා නැති වෙනවා අපි වෙනවා නැති වෙනවා ඔවිදිහට පැත්තකට යනවා. ඒ අත ගැනීම නැති සරත්මද නැතිවන අවස්ථාව තමයි මරණ කියනකින් දක්වා. ඒ ජීවිතයේ රූපය ඒක මුතක්කයාගේ ජීවත් කරවීම සත්‍යයන් ජීවත් කරවීමේ උපකරණය වශයෙන් පවත්නා වූ රූප ධර්මය. ඒ කර්මජ රූපයන් කර්මජ රූපයන් කලාපවලයි කියන්නේ මෙය කර්මජ රූපය. කර්මය උපදවන රූපය. කර්මජ රූපවලට ජීවිතයෙන් තොරව හටගන්නට බෑ. ඇති වෙන්නට බෑ. කර්මජ රූප ඇති වෙනවා නම් ජීවිතයෙන්ගේ රූපත් රූපයක් එක්කමයි ඇති වෙන්නේ. ඒක මිත්‍යාවක් තමයි. කලාපලක්, තීන්දරක් ඒක අතුනා. එහෙම මතුව ඇතිවන්නට බෑ. ඒක මොකද? දැන් රූප පිළිබඳ සමුච්ඡාන් ඉගෙන ගන්න කෙනෙකුට දැනගෙන ඇති රූප උපදවන හේතු හතරක් අප ධර්මීය ඉගෙනවා. විසන අධ්‍යාත්මික ඉතින් රූප සමුච්ඡාන් රූප සමුච්ඡාන හතරක් සම්මන් චිත්තං හිතු ආහාර උච්චේති සත්තා රූප සමුච්ඡානානි කියලා ධර්මාත් සංඝාතාක කර්මය චිත්තය කියන පිට නිර්දුව කියන තේජෝ ධාතුව ආහාර වෙන මේ කනගෙන පදවිකාර ආහාර කියන මේ සතර රූප උපදවන හේතු සතර. එනි ප්‍රධානම රූප පරම්පරාව වන්නේ කර්මයෙන් උපදවන රූප කර. කර්මයෙන් උපදවන රූප තම මේ භවය පිළිබඳ මහ බලයක් පවත්වා. ඒ අතිවන්නේ ප්‍රතිසංසිතා පෙළපතු නොවි යම් කිසි භවයකින් සුත වීම චිතිතිකත් එක පිළිවන් චිතිතිත කියන්නේ ඒ භවය පිළිබඳ වූ අන්තිම සුත. ඒ අන්තිම සුතත් එක්කම නිරුද්ධ වෙනවා ඒ භවය පිළිබඳ වූ කර්මජ රූප සියල්ලම. ඒ චිතිතිතට අනුපූරවම අතරක් ඇති නොවන පරිදි ඊළඟ භවය පිළිබඳ වූ මුල් පිටරණ ප්‍රතිසංගි පිට හටගන්න. ඒ ප්‍රතිසංගි පිට හටගන්නේ සංකල්පණය තරස්නා ලෝකයන් අතරේ මේ මාතුකින් උපදන සත්වයන් පිළිබඳව වූ ප්‍රතිසංගියක් වශයෙන් නම් ඒ ප්‍රතිසංගි පිට හා පෙළපතු නොවි මාතුක නම් දෙනවා. කාය දකිත, භාව දකිත, වස්තු දකිත කියන කලාප තුන. උලක් පිළිපෙයි. දෙකක් පිළිපෙයි. අතන් කෙරේ කුරුත භාව දකිතය නලදී යාම. කාය දකිත, වස්තු දකිත කියන ඒ දෙක ලැබෙනවා. භාව දකිත නලදී යාම ආයතන. අප දන්නා මකුන්තකක්පත් ලැබෙන අය ඔවුන්ට භාවකක් ලැබෙන්නේ නැහැ. ඒ නලගුණ අය. එමනක්නම් ඒ තුනම ලැබෙනවා කායගත භාවකක් තමයි බක්ති කියන. අතන් කලකුන්ත භාවකක් නලදීයාම දීපු කොටගෙන කායගත භාවකක් කියන බවක් ලැබෙන කියන ඒ දෙක තමයි ලැබෙනවා ප්‍රතිසංගි පිටා පෙර පසුනි. ඒ ප්‍රතිසංගි පිටා ඒ තමක උපදනා වූ ඒ කර්මජ කලාපක් කර්මජ රූපක් දෙකම එකද වූයේ කුමකින්ද ඉතියා ප්‍රශ්නයක් නැගතොත් කිවලි කියන්න ඒ භවය ලබා ගැනීමට ඉලහල් වූ කර්මය. ඒ ප්‍රතිසංගිය ලබන්නේ යම් භවයක නම් ජාතකතාවේ මෞඛිකයෙන් කියලා ඒ භවයේ නම් ප්‍රතිසංගිය ලබන්නේ ඒ ප්‍රතිසංගිය ලබා ගැනීමට ඉලහල් වූ ඒ බවේ මරණාසන්නවස්ථාවේදී විපාක දීමට ඉඩම සිටි කර්මයෙහි ඒ ප්‍රතිසංකිත වන විපාකිතත් ප්‍රතිසංකිත හා පෙරපත් නොවී ඒ සමගම අපදන්නා කර්මජ කලාපත් වෙන මේවා උපදලා. ඒකෝ කර්මජ රූපයන්ගේ විපාක රූපයන් ප්‍රතිසංවිධියේ දෙකේ වරිමේ විපාක බින්නක එළබෙති කර්මයක්. ඒකෝ කර්මයගේ ඵලය. එකක් ඵලයකට කියනවා විපාක රූපයක් අනිත් ඵලයකට කියනවා කර්මජ රූපයක්. ඒ කර්මජ රූපවලට විපාක කියන නම කියන්නේ නැහැ. ඒක මතක තබාගත යුතු කර්ම. විපාක කියන නම ලැබෙන්නේ චිත්ත චෛතසිකයන්ට විතරයි රූප ධර්මයන්ට නෙවෙයි. ඒ නිසා කර්මජ රූපයන්ට එක්ක කර්මජ රූපයෙන් කියන නැත්නම් කර්මයෙන් ඇති කරගෙන ලබන කියන තේරුම ඇති කතප්පා රූප කියන නම. මේ නම් දෙක අතර විපාක කියන නම දෙකයි. මොකද විපාකේ කියන්නේ විපාක භාව මාපන්නාන අරූප ධර්මාන නින්දන් අතිවචන කියලා විපාක පිළිබඳව කියවෙන තැනක එන්නේ. කුත් අඤ්ඤමන් විචානං සුතලා කුතලාන පාපා විපාකා විපාක භාව මාපන්නාන අරූප ධර්මාන නින්දන් අතිවචන. ඒකේ ඕනෑමක විරුද්ධම කුසලා කුසලයන්ගේ නීරු බව කියනවායි පාපක. විපක්ක භාව මාපන්නානම් කියන්නේ මනාපේ කතුන බවට නැත්නම් විශේෂයෙන් කතුන බවට පත්. අරූප ධර්මයන්ට නමස්කෘත. ඒකට අරූප ධර්මයන්ට පමණක් අරූප ධර්මයන් කියන චෛතසිකයෝ ඒ චෛතසිකයන්ට පමණක් ලැබෙන මනෝපුරි විපාක කියන එක කර්මය විපාක හට ගන්නා රූපවලට කර්මය විපාක හට ගත්තා. ඒවා කර්මයාගේ විපාක වශයෙන් කියන්නේ කර්මයෙන් උපදවන ලද රූපේ කියලා ඒවා හිතා. අනේ කර්මයෙන් උපදවන ලද විපාක සිත ඒ විපාක සිත හා ප්‍රපති නවි හට ගන්නා වූ ඒ කර්මජ කලාප කීඩයක් තමයි සත්‍යයේ මානසික නම් ප්‍රතිසංවි දවස් ගන්න අවස්ථාවේදී ඇතිවෙනවා. ඒ ප්‍රතිසංවි අවස්ථාවේදී අතිමුණු ඒ කර්මජ කලාපයන්ති කායගතකේ ප්‍රතිදිනා ජීවිතයේ නියත කායගතකේ ප්‍රතිදිනා ජීවිතයේ තිබේ රදින වස්තුගතකේ ප්‍රතිදිනා ජීවිතයේ ඒ කර්මජ රූප පාලනය කරන ධර්මය හේතුව කුමක්ද? දැන් අනිත් හේතුන් යෙන් අනිත් සත්‍යයන්ගෙන් හටගන්නා රූපවලට ඒවා උපදවන හේතුව ළඟම පිළිගන්න. අනිත් රූපවල ඒ උපදවන හේතුව වූ කර්මය මේ දැන් තිබෙන ළඟ තිබෙන එකක් නෙවෙයි. ඒක අතීත කර්මය. යෝගාත්මයේ මරණාසන්න අවස්ථාවේදී විපාක දෙන්නට ඉඩම තිබේ. එහෙත් අදාමිත යෝගාත්මයේදී මුළු මහමුවේදී කරපු එකක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඊට පෙර බොහෝ කලකට ජාති සුඛයකට පෙර ගංගලද කර්මයක් තුලක් ගන්නට පුළුවන්. ඒ කර්මයේ කර්මජ රූප උපදවන. නමුත් අනිත් හේතු සතර ප්‍රත්‍ය සතර වර්ධන ප්‍රත්‍ය කියලා. ඒ ප්‍රත්‍ය තුන ප්‍රත්‍ය සතරින් තුන චිත්ත සුදු ආහාර. චිත්තජ රූපයෙන් කියන ඒවා සුඛින් උපදවන රූප. ඒ සුඛින් උපදවන රූප ඇතිවීමට හිත උපදින කොට හිත උපදින කොටම ඒ උපදවන රූප ප්‍රතිපදිතයි චිත්තජ රූපය. හිත උපදින කොටම උපදවන උපදීමක් එක්කම උපදවාගෙන හැදෙන උපදවාගෙන උපදිනවා වගේ. එන්න රූප ප්‍රතිපදිතයි චිත්තජ රූපය. හිතේ උපාදක්ෂණය හටගන්න. හිතේ ප්‍රතික්ෂණ භංගක්ෂණ කියන අවස්ථා දිගේ චිත්තජ රූපයක වෙනවත් නැහැ. හිතේ අවස්ථා දිගේ වල එක. හිතේ උපාදක්ෂණය කරවත් එබැවින් ඒ චිත්තෝ පාදයාගේ පාදක්ෂණ නිදීමයි චිත්තජ රූප උපදින. ඊළඟට චිත්තජ රූප උපදින. චිත්තෝ කියන මේ නම් දක්වන්නේ මහා භූත සතරින් සක්වන හේතු ධර්ම. ඒ හේතු ධර්මය චිත්තයට කමින් කලින් රූප උපදින. නිරන්තරයෙන්ම උපදවනවා. චිත්තයට කමින් චිත්තයට කමින් උපාදක්ෂණ නෙවෙයි. විපත් ක්ෂණී කත විපත් ක්ෂණී කත විපත් රූප ආහාරය චිත්තයට කනින්කන් කතාවි ආහාරද රූප උපදින. එතකොට ආහාරද රූප උද්ධිත රූප චිත්තජ රූප කියන මේ රූප උපදවන හේතුව ආසන්නයේ තිබෙන ළඟම තිබෙන ආහාරය නැතුව ආහාරද රූප උපදින්නේ නැහැ. චිත්ත නැතුව චිත්තජ රූප උපදින්නේ නැහැ. ඒ උද්ධිත කියන තේජෝ ධාතුව චිත්තයට දැනෙන තුරු ඒ චිත්තයට පැමිණි තේජෝ ධාතුව විත වෙන එකකින් මේ චිත්තජ රූප උපදවන්නේ නැහැ. තිබෙන එකකින් දැන් තිබෙන එකකින් අමතර කර්මජ රූප උපදවන්නේ දැන් තිබෙන කර්මයක් නෙවෙයි අතීතයේ කරන ලද. ඒකෝල අතීතයේ කරන ලද කීයේ දැන් සිදු බලපතේ කරන විට උපන්නාම චිත්ත චරිතක ධර්ම ඒ අවස්ථාවේදී නිරුද්ධයි. අවස්ථාවේදී නිරුද්ධයි. මේ කායි කර්මයේ පිළිබඳව දැන් අප කතා කරනවා නම් කිම උද්දේශ තිබුණේ ඒක අතීත කර්මයක්. අතීතක වර්තමාන කර්මයක් නෙවෙයි. අතීතක. ඒ අතීත කර්මයේදී මේ කර්මජ රූප මේ බලු මුළුල්ල හිතීම උපදවනවා. එතකොට මේ කර්මජ රූප උපදවන හේතුව වෙන කර්මය මේ වර්තමානීය අවස්ථාවක් නැහැ. ඒක තිබුණ අතීතක්ෂය. නමුත් ඒ නැති බව හරියන්න නැත්නම් අදුපාදය පිළිමතන ධර්මයක් ගන්න තමයි මේ ජීවිතයේ රූපය හදගන්නේ. ඒකා ජීවිතයේ රූපේ කර්මජ රූප ඉන්දේ කර්මජ කලාප පාලන පාලන අන්න ඉබන්දේ ජීවිතයේ රූපයේ කියන නම් දක්වා ඒක කර්මජ රූපවල විතක චිත්තජ විද ආහාරද කියන ඒ රූපවල නැහැ. ඒ කර්මජ රූප වලමයි කියන්නේ එයාට කර්මජ රූප. ඒ වරක හතකට තමයි මේ කර්මජ රූපයක් ජීවිතයේ කියන්නේ. ඒ අසතන ජීවනය ශරීරය වශයෙන් දක්වන උපාදී රූප අපේ භාව රූප දෙකේ හෘදය රූපේ කියන මෙහි දෙවැනිම තව රූප කලාපයක් දක්වන දෝයි කියපු රූප කලාප වල නම් තිබෙනවා 10යි. සත්‍විතක කෝපකක ධානකක ජීවරාකක කායකක ඉතිභාවකක කුම්භාවකක වස්තුක. ඒ අපේම තිබෙනවා 10යි 10යි. තව කලාපයක් සම්පූර්ණ කර්මික කලාපය ජීවිත නරක ජීවිත නරක රූප කලාපය ඒ පතරි ආපෝ සිතු වායෝ ගන්නගත රූපා ජීවිත ජන ජීවිතෝන්ද්‍රිය සංතව නරේ නිත්‍ය අනි කලාප නරේ නිත්‍ය ඒකට ජීවිත නරක කලාපය ඒ කාම ලෝකී ජීවිත නරක රූප කලාපය වෙනම පෙන්වන්නේ නැහැ. ඒක හේතු සාකච්ඡා කරපු තැනක්. මම මතකද? ඒ තාත්තා තිබෙන කාරණයක් තමයි ඒ පිළිබඳව. ඒ සම්පත්ත දපක කලාපේ පිළිබඳව කතා කරනවා නම් සම්පත්ත දපකේ කියන එක සීමාවන්නේ සත්‍විතාදේ කියන මේ දැක්ක තමයි. ඒතකොට ඒ සත්‍විතාදේ අතුරු කොටයි ඒ රූප කලාපේම තිබෙන්නේ. ජීවිතේදී ඒ පිළිබඳව ජීවිතේදී ඒ සත්‍ය දකිතේ සීමාකත තරත්නාල් ජීවිතේ ඒක මොනු කය පිළිබඳව යන පාලනයක් කෙරෙන ජීවිතේදී රූපයක් නෙවේ. ඒ සත්‍ය ප්‍රපාදය පිළිබඳවම පමණ ඒ කර්මජ රූප කුංගේ පමණ පාලනය කරන ජීවිතයක් ඒ අත ගන්නා වූ ජීවිතය. ඒ වගේම තමයි දෝෂ ධාම ආ කියන දීපක. ඒවා බොහෝම සුළු ප්‍රදේශක සත්‍ය පරිදිම ස්වභාවය. දැන් අපට කියන සත්‍යකතාවේ ඉතා සුළු කොටසක පරිදි ශරීරය. සෝතප්පතාවයක් කියනවා. ධානප්පතාවයක් කියනවා. මහපුරේ ඉතා සුළු ප්‍රදේශක සත්‍ය පරිදිම ස්වභාවයේදී ඒ ධානප්පතාවය. ජීවනප්පතාවය ඉවෙයි මනසකදී සුදු කෙලෙස කර පැතිර පවත්නා ප්‍රභාවයක් හැටියට දක්වා දෙන්නේ විවාහ ප්‍රදාන. ඒකෝ සත්තු සෝත ධාන විවාහ කියන්නේ හතර පිළිබඳ වූ ඒ ප්‍රසාද සතර කලාපගතව කලකටම් මේ කලාපය ඉතාම උදා මේ ක්ෂේත්‍රයක සීමාවලක් එන්නේ කායගත කලාප. කායගත කලාපය මොකද ශරීරයෙන්ම පැතිර පවත්නා. එතකොට කායගත කලාපයේ පවත්නා වූ ජීවිතේන්ද්‍රිය මුළු ශරීරයෙන්ම පැතිර පවත්නා. ඒ වගේම භාවගතකයේ පිළිබඳ වූ ජීවිතේන්ද්‍රියක් ඉතිබඳ. භාවගත චේතනාත්මක පැතිරීම ගැන කතා කරන විට කිව්වා මුළු ශරීරයෙන්ම මේ භාව රූපය පැතිර පවත්නා. එතකොට මේ මුළු ශරීරයෙන්ම පැතිර පවත්නා භාව රූපයක් සමගම ඒ කලාපයක් සමගම පවත්නා එක ධර්මයක් තමයි ජීවිතේ. එනිසා ජීවිත රූපය ගැන කතා කරන විට ඒ ජීවිත රූප දෙකක් තිබෙනවා. එහෙමත් නම් කලාපගතව කලකන විට කලාප දෙකක ජීවිත රූපය මුළු ශරීරයෙන් ඒකාන්තයෙන් පටන් සාදාන්තයේ දක්වා වූ අලුතින් අවකාශයෙන් පිළිසිමල මුළු ශරීරයෙන් හැම තැනම පැතිර පවත්නා ස්වභාවයෙන් ඒ ජීවිත රූපය. කායත් කාමය හා ජන් කායගතකයේ පිළිබඳ වූ ජීවිත රූපය භාවගතකයේ පිළිබඳ වූ ජීවිතය. එන්න මේ කායගතක භාවගතක කියන දසක කලාප ඒ කායගතක භාවගතක ඇති කාම භූමික තත්වයක්. කාම භූමික තත්වයන් කියන්නේ ඉන්ද්‍රියෙන් ගත් ප්‍රේත අසුර කියන සතර ආකාරය නිරුද්ධව ඒ ලෝකය කියන එකලොස් ගබාලෙන් කාම භූමිය. ඒ එකලොස් ගබාලෙන් කාම භූමියෙහි සිටින සත්වයන් තමයි කාම සත්වයන්. අන්නේ කාම සත්වයන් පිළිබඳව රූප විග්‍රහකම දක්වන තැනදී ජීවිත නරක රූප කලාපය වෙනම වෙනකොට ඒවා පිළිබඳව දක්වන්නේ නැහැ. ඒකේ කාමයේ කාරණය වශයෙන් මාතු මොන කරුණක් ඉස්සාද ඔවුන් පිළිබඳව ජීවිත නරකයක් වෙනම නොදක්වතත් කාව්‍යක් නැමක් ඉස්සාද ඔවුන්ගේ මුළු ශරීරයෙන්ම පැතිර පවත්නා ජීවිත රූප කලාපගත තිබෙන දෙකක්. මොනවාද ඒ දෙක? කායගතකේ භාවගත. මේ කායගතකයක් භාවගතකයක් නොලැබෙන අර්ථකප්පාසයක් තමයි රූපාවචර භක්ති. රූපාවචර භක්තියට කායගතකයක් නැහැ භාවගතකයක්. ඒ භක්තියෝ ත්‍රි පුරුෂ කියන මේ දේවියට අතුලක් ගන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ ශරීරයේදී මේ පොත්තබ්බා රන්මණය යතිම හේතු කොටගෙන අතිගන්නා වූ කාය විඥාන ස්ථීමක සුදුසු ස්ථානය වශයෙන් ගන්න කාය ප්‍රසාදයක් නැහැ. එක තමයි කියන්නේ මොනවද කියන්නේ ඔවුන්ගේ මා ධාන ජීවහා කියන පිළිපද. ධාන ජීවහා කාය කියන මේ ප්‍රසාද තුන නෑ භාව රූපය නෑ භක්මය. ඒ භක්මයට කාය ප්‍රසාදේ නැතිසා මුළු ශරීරයෙන් අතට නැති පැතිර පවත්නා ඒ ජීවිත රූපය ඒ කාය ප්‍රසාද රූප පැතිර තිබෙනයි කියලා ඔවුන් පිළිබඳව දක්වන්නට බෑ. කාය ප්‍රසාදයක් නැති. ඒගොල්ලෝ ඔවුන් පිළිබඳව දක්වන්නට බෑ ජීවිත රූපය නැත්නම් ජීවිතේන්ද්‍රිය රූපය ඔවුන්ගේ නම් ශරීරයෙන්ම පැතිර පවතිනවායි කියලා භාව රූපය නොමැති කියන්නේ. එනිසා ඔවුන් පිළිබඳව කර්මජ කලාප දක්වන තැනදී ජීවිත නරක කලාපයක් විශේෂයෙන් දක්වන ජීවිත නරක කලාපය. එතන කියන්නේ මොනවාද? සකලි ආපෝසී දෝවාරෝ වන්න ගන්නපත් පූජා ජීවිත. සකලි ආපෝසී දෝවාරෝ වන්න ගන්නපත් පූජා ජීවිත. එනිසා ඒ ධර්මයේ ශරීරයේ ජීවත් වීමත් ඒ කර්මන කලාපයන් පාලනය වීමත් ජීවිත රූපයෙන් තා සිදුවෙනවා. ඒ ජීවිත නව කලාපයෙන් වෙන ජීවිතයේ රූපය. කොහොමදක් තිබෙනවා? ඒ කාටක්කක් තිබෙනවා? ඒ වගේම ඕනක කම තිබෙනවා සෝතක් තිබෙනවා. තමයි සමහන් කළ පරිදි ඒ දෙකම ඉතා සුළු දෙකකට තමනක් සීමා වූ රූප දෙකක්. සක්කුදක්ක සෝතක්. මුන් ශරීරයෙන් පැතිර පවත්නා අන්තුත් රූප ඔවුනට නොලැබෙන බැවින් පෞරුෂ ශරීරය පිළිබඳව විශේෂයෙන් දක්වනවා ජීවිත දවස රූපකලාප. වාකනිකත්ව ප්‍රතිනිත පලාප කියන්නේ ජීවිත දවස රූපකලාප. ඕනෙ ක්‍රියාවේ ජීවිත දවස රූපකලාප ඕනෙක අත්තන් ආදී ඒ ප්‍රකාරෙත් නැහැ. අතනක්. අනිත් ඒ කර්ම ජනූප ඉදීම නැති. ඉතින් ප්‍රතිසංසිතේ චුතිසිතේ සිට චුතිසිතේ සිට ආපසු යන්න. ඒක ජීවත් වෙන කාලය තෝ ආපසු යන්න. ඒකම කරන්නේ සිදු වෙන අවස්ථාව. ඒ අවස්ථාව සිට ආපසු යන්නම ලැබෙන බාහත්‍රි චිත්තක්ෂණ. ඒ බාහත්‍රි චිත්තක්ෂණයේ කියන්නේ අපට වෙනවිදිහකින් කියන්නට බෑ. මෙතෙක් මිනිස්සු ගන්න කිව්. මරණයට මෙතෙක් මිනිස්සු ගන්න කිව්. එවනත්තම් තත්තර ගන්න කිව්. එවනත්තම් තත්තරයේ බෙදවන ගණිතක බෙදලා ඒ ගණිතය කියලා එහෙම දක්වන්න බෑ. කියන්නට තියෙන්නේ බොහෝම ක්ෂණිකව සිදුවන සිද්ධියක්. අන්න ඒ කාර්යයේ සිදුවී චිතිසිතේ සිතාපතු ගන්නෙමි කියලා දෙන බාහත්වෙන සිතේ උත්පාදක්ෂණයේදී ප්‍රතිසංසිතේ උත්පාදක්ෂණයේ පතන් මනවතීම ඉපදෙනින් ඉපදෙනින් තවතුන ඊටවත් ආල්ලාගේ දෙවි නිරුද්ධවුණු එකම උපරිමනක් තියෙන උපරිමනක් තියෙන ඔවුන් විදිහට පවතින ආපු ඒ කර්මක රූපවන්ගේ අන්තිම වරට උපදින අවස්ථාව තමයි ඒ සිතේ උත්පාදක්ෂණය. චිතිසිතේ උපාපසු ගන්නාම ලබන දාහත් සිතේ උපාදක්ෂණය. ඒ සිතේ උපක්ෂණයේ පතන් කර්මක රූප ඉපදීම නවතින. දැන් ඉතරනම් එහෙම නෙවෙයි. අන චිත්තක්ෂණයක් පාසාම කර්මක රූප උපන්. දැන් පස්සේ මේ මරණය සිතිවි අවස්ථාවේදී ඒ දාහත් සිතේ උපක්ෂණයේ පතන් කර්මක රූප ඉපදීම නවතින. එතකොට බාහත්වෙන සිටේ උපාදක්ෂණය හිමි හටගත්ත කර්මක රූප ඒවාට ආයු කාලයේ ගත කරමින් මේ මරණාසන්න අවස්ථාවේදී පවතින. ඒ නිසා ඒ සිටේ උපාදක්ෂණය හිමි හටගත්ත කර්මක රූපය ඒ සිටේ උපක්ෂණය වෙනකොට එක උපාදක්ෂණයක් ගත කරලා. ඒ සිටේ භංගක්ෂණය වෙනකොට උපාදක්ෂණ දෙකක් ගත කරලා උපාදේ පතන. පතන දෙකක් ගත කරලා. ඒ ඕනියට කලපාදන යන විට ක්‍රමයෙන් තමන්ට ආයු කාලය ගත කරමින් පවතින කර්ණජ රූප කොටසකුයි මරණාසන්න අවස්ථාවේදී තමයි. ඒ නිසා ඒ කර්ණජ රූප පිළිබඳව කියන ඒවා බොහොම දුර්වල අවස්ථාවකට පමණයි. අන්න ඒ කර්ණජ රූප පරම්පරාවම සුචිචිත කියන ඒ සිටි මරණින් සිදුවීම අවස්ථාවේදී ඇති වෙන සුද්ධ. ඒ සිටේ සංගය කියන ඒ සුතරක් කියනවා උපාද සිටි සංග කියන ක්ෂණිකක්. ඒ ක්ෂණිකේ ඒ සිටේ සංගක්ෂණය කියන එකත් අර කර්මජ රූප සියල්ල දේම සංගක්ෂණයක් දෙකක් නෙවෙයි එකම අරක්කා. ඒ චුතිසිතක සමානව පිළිගන චුතිසිත නැති වෙන කොටම ඒ කර්මජ රූප පරම්පරාවත් පිළි යනවා කියන්නේ. අන්න ඒ අවස්ථාව දක්වා කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මේ නොසිඳ පදකගෙන යන ජීවිත රූපය නිසා ඒ ජීවිත රූපය තමයි කර්මයෙන් උපදවන රූපයක් කියලා අප දැන් ඉච්චෙන් වෙලා කතා. අන්න ඒ ජීවිත රූපය පිළිබඳව අප තේරුම් ගත යුතු තිබෙනවා. එමත් උසාව මම ජීවත් වෙනවා කියලා අප සාමාන්‍යයෙන් ගන්නවා. මම ජීවත් වෙනවා. ඒ මම ජීවත් වෙනවා කියන එක මේ ජීවත් වීමයි කියන මේ ජීවත් වීම කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගුණ කියලා නම් කරන්න බොහෝ විට නුගුණ අනිත්‍ය. ජීවත් වෙනවා කියන එක කර්මජ රූපයන් අතුරෙන් ජීවිතෝත්‍රිය රූපයක අයත් බල අනිත්‍ය. ඒ නිසා ජීවිතෝන්ද්‍රිය ජීවත් වෙනවා මිසක මම ජීවත් වෙනවා නම් නෙවෙයි. මේ මමයි කියලා ආරෝපණය කරන්නේ ඒ ජීවිතේන්ද්‍රිය රූපය නැත්නම් මේ කර්මක රූප සිඳමව ගතාපත්වය නිගම. එබැවින් තම අපි ඉතිරිච්චනා පිළිබඳව කතා කරන විට මේ ජීවිතය කියන එකත් බොහොම සුළු කාලයක පරත්මක් අපි ලක්ෂපතිය කල්ක්‍යා කොහොමද ඒ දක්වන්නේ ජීවිතන් ආයු කාලෝච සුඛ දුක්ඛාදී කේවලා ඒකචිත්ත සමාධිත්වෝ ලබ්ධෝ වත්තේ ඵල. ජීවිතන් ආයු කාලෝච ජීවිතයත් ආයු කාලයත් ආයු කාලෝ කියලා මෙතුන් කියන්නේ ඒ ආයු කාලය සුඛ දුක්ඛ සතෝ දුක්ඛ අපි කියනවා නම් සතෝ විදිනවා තම දුක් විදිනවා එහෙම කියන මම ජීවත් වෙනවා ජීවිතම් ආයුතාවු සමහර විට කියන්නට පුළුවන් අපට මගේ ආයුෂය නැත්නම් මගේ වයසකට මත නැනවි. මුතමනයි වයස. ඒවගේම කියන්නට බැරි නෑ මට මෙච්චර ආයුෂ තියෙනයි කියන සමහර විට. මට මෙච්චර ආයුෂ තියෙනයි. මේ ඔක්කොම අත්වාතයෙන් නම් ඉඳින්නේ මොන්තරම් කාර්යයක් කියලාද කියලා. ඒක චිත්ත සමාධි. එක චිත්තක්ෂණයක කාලයක් පවත්නාදී ඒක චිත්ත සමාධි ලහුසෝ වක්ති භක් ඒ තරම් වේගයෙන් මේ ක්ෂණය දිලිදිලි යනවා. ක්ෂණය දිලිදිලි යනවා කියලා අපට උගන්වනවා. ඉතින් මේ ක්ෂණ භංගුරත්ව මේ ක්ෂණික සිදුවීම අතිවීම නැතිවීම කියන එක දැකීම උපරන්න පහසු එකකුත් නෙවෙයි. ඒ දකින්නක සුදුසු සමාධියක් ඒ සමාධිය අපි පිටක පහළවන නුවණකුත් වෙනවාක් කරමු. සමාධිමත් පිටක අපි වල නුවණකුත් ඒ සඳහා වුණා. උපතපතයි මේ පත්තිය කෙරෙන. දැන් අප ජීවත්ව සිටින කාලය තුළදී ඒ පිළිබඳව දක්වා තියෙනවා මේ හේත චිත්ත සමාධිය කියන එක පිළිබඳවම. මේ දැන් වර්තමාන මොහොතේ පරස්නා සිටේ කාලය තුළයි අප ජීවත් වන්නේ. ඊට එක චිත්තක්ෂණයකට කලින් ඇති වූ සිටේ කාලය තුළදී අපි ජීවත් වෙනවා නෙවෙයි අපි ජීවත් වුණා. මේ වර්තමාන මොහොතේදී ඉඩම සිතුව එන සිත පිළිබඳව කියනවා නම් ඒ අවස්ථාවේදී අපි ජීවත් වන්නට එක්ක අදහස් කරනවා නැත්නම් ජීවත් වන්නේය ඉදිරියට අනාගතයි. දැන් අත්තොල්ල නම් සිදුවන්නේ කුමක්ද? එක මොහොතක ජීවිතයක් කවුරුයි මොකද? ඒකයි මේ පරතකර යන චිත්ත පරම්පරාවේ කොයි වේලාවක වුවද අප කාටවත් පිළිගන්නේ එක සිතක්. මේ එක සිත ඒ සිත පවත්නා මොහොතේ චිත්තක්ෂණයක කාලේ ඒ චිත්තක්ෂණයක කාලේ වත්තන්නේ උත්සාහ බංග වශයෙන් සමත්වන්නේ ඒක චිත්තක්ෂණ නාම ඒ චිත්තක්ෂණයක කාලේ ඒකේ දී අප ජීවත් වන්නේ. ඒ ක්ෂණය ගත වූ කල්හි ඒ මොහොත පිළිබඳව කතා කරනවා නම් කියන්නට පිළිගන්නේ ඒ ජීවත් වුණා විතර ජීවත් වෙනවා නෙවෙයි. මේ හාමුදුරුවෝ ඒ පිළිබඳව ප්‍රකාශ කරන්නේ සම්නම් අතිවක්ති. එහෙම සංගවැදෙන කිව්වොත් මොකද වෙන්නේ? ඒවා නරක නරක ඒ වර්ගවලට තමයි යම් ඒ වර්ගි තව තවත් වැඩි වෙනවා. ඒ නිසා මහතේ ප්‍රකාශ කරන විගතම් නාතිවක්ති. ඒම විමුක්තකල සමානින්දී දරකකට සමීනයි කියලා ඒ කියන විදිහටියා දත්තපදින් මාදීන් කිසිදු කමනක් නෑ. අර විදිහට වැරදි දුක දැනෙන්න නෑ. විගතම් නාතිවක්ති. එබැවින් සම්මා සම්මන් විරමිත ඒරම් තන්නාත්මක්. එබැවින් ඔබ සම්මන පිළිම යම් වැරදි ආදී දේනම් ඒවා ඒ කියලිකන්ත කියා ඒ කිසිදු පිළියම් කරගන්නේ. ඊළඟට දක්වන්නේ මච්චුනාභාතෝ ලෝකෝ ජරාව කර්මාර මච්චුනාභාතෝ ලෝකෝ කියන්නේ මේ ලෝකය ලෝකතාව මච්චුනාභාතෝ මාරා විදී මදුනු ලැබුවා එතන මරු මච්චු කියලා කියන්නේ මරණය මරණයෙන් මදුනු ලැබ්බා මුළු ලෝකේම මච්චුනාභාතෝ ලෝකෝ එහෙම අදහස් කරන්නේ කාටද ලෝකයේ අවුද්ද මරණයට සුදුමාන් මරණයට අතුනම් හැමදාම මරණයටපත් වෙනවා මච්චුනා ධාතුන් ජරාව කර්මාර්ථ එවගේම ජරාවත්ති නිතිරවරණ ලැබුණු ලෝකයක් තිබෙනවා නිරන්තරයෙන්ම කෙලක කණිනේ කුමකටද ජරාවට කණි ජරාවට කණ දිරන බව දිරන දිරබිරාව මච්චුනා ධාතුන් ලෝකෝ ජරාව කර්මාර්ථ මේ දෙකම තිබී තිබියදී මේ ලෝකය තව එකකින් ලැබෙනවා ඒ මතින්ද සම්හා කල්ලේම ඕතින්නෝ කෘෂ්ණාව නමති උලරු උල හද කතා කරගෙන අනි ඉද කෘෂ්ණා උල සම්හා කල්ල කල්ලකම උල ඒ සම්හා කල්ලේම ඕතින්නෝ ඒක ගලවා ගන්නට බැරි විදියට අනිපත් වෙනවා උච්චාභූතාංගේ කතා එනිසා මොකද වන්නේ ඒ කෘෂ්ණාව හේතු කොටගෙන අදිවන්නා වූ ආසාවන් කියන උච්චාභූත මේ කන මේ දීවත් පිළිබඳව කලස්මාල ළඟාඳ කල්පනා කරමින් හිත හිතා ඒවා කියාවට නම් වෙන ආකාරය ගැන කලක කලකා ඉන්නවා දුන්දවනවා ඉන්න රූපාවිසූ කර කැමී රූපාවිසූ කර ඒ සමන්තේ ප්‍රකාශ කරන ඊළඟ ගාථාවේ එන්නවා මක්ඛිනා භාතු ලෝකෝ පරිසුද්ධෝ ජරාවච අනුත් මිච්ඡ මත්තානි සත්ත දන්දෝව තක්කල් මේ මරණය විසින් මඩගෙන සිටින ජරාව විසින් ගත කරගෙන සිටින මේ ලෝකය අනුත් මිච්ඡ මත්තානි ඒ ලෝකයේ ඉඳගෙන තමා නිතරම කොළඹ නඩනවා අන්නති කියලා කියන්නේ අන්නති කියන්නේ නිර අන්නනවා නිතරම තමන්ව කොළනවා කවුරුන් ගනීද ඒ කියන්නේ අන්නති හිත මත්තාම රක්ත දන්දෝව තක්කර රක්ත දන්දෝව තක්කර කියන්නේ දන්දෝ දන්දත්තාත් තක්කරව කරන හොරා දන්දෝමට අපි එක්ක හොරතු වගේ නිතරම කොළම බලපී මේ සංග පංචකය පිළිබඳව කිරෙන. අදින්න සම්පත කීලක් තියෙන දුක්ඛන් කියලා මුදුරු කියලා අදින්න සම්පත කීලක කියන නිතර කෙලන අර්ථයෙන් දුකෙන් කියලා මෙතන ඉස්සන්න අන්න ඒ නිතර කෙලන බව දක්වනවා කුමකින්ද කෙලන්නේ මේ එක පැත්තකින් මරණය තව පැත්තකින් කරාව තව පැත්තකින් කෘෂ්ණා ආදී ක්ලේශයන්ගේ නිරන්තරව තෙලීම මේ සංග පංචකයේ පිළිබඳව කරා. ඒ හරියට ඒ තෙලන බව සංගමකපත් කරපුපත්. සංගමකපත් කරාට පන්තිරුවන් ඒ කාලේ නම් නියම කරන දරුවන් කියලා. සමහර විටක නියම කරන්නට පුළුවන් මොහොත බලපතේ වෙන උපමාව මොහොත මේ පාරවල් මේ උන්වලු උන් උන්තියකින් අනින්නතු දරුවන දෙන හතුරු ආහන දරාවේ කොහමද ශිෂ්‍යයන් තත්ත්වය ස්වාමීන් වහන්සේ පුද්ගලින් නමන්න අරුත ජීවත් වෙනවා. එහෙනම් අන්න ඒ තව පුරුෂයන් සියයේදී දෙවක් අම්මා ඊළඟට අහනවා කොහමද? තාක්ෂියක් නෝකා. තාකාරකන් දෙන්නේ ඔල්සියද? කොහොම උන්වලින් අනවම ඉන්නවා? අනුන් කමින් ඉන්න මිනිස්සුකු වගේ නැත්තම් කොරකලක් තමයි මේ ජීවිතයේ පිළිබඳව දක්වා දෙන්නේ. අනුන්ති විච්ඡමත්තාන සත්ත දන්වෝකක්ක. ඊළඟට ලක්ෂණ ජාතාවක් කියන්නේ ආගත්තම් තත්ති සංධාව නක්ඛු ව්‍යාධි දරාතල සත්තු දන්තුන් බලෝ නක්ඛි ජවෝ නක්ඛි කලාති. නමුදු ජනකාතු දෙනා මේ දෞති දුතුනේලා ලෞදු ජන කලාවල ඉලියෝනිනාන සමහර විටවල් කලාවේ අරක ඉගෙන ගන්න එකවර දැනෙන්නට පටන් ගත්තාම මඩට වූ සතුන්ට දෝරි කනලා නැති ජීවත් වන්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් සියලු දෙනා අදින් ඉන්නට අතු වෙලා මරණ. අන්න ඒ වගේ අපකරාග නොනැතිම අයිම දෙන වෙන ජීවි මල තුනක් ඉදිරියට මේ දාකාරින් දක්වනවා. ආගත්තන් තන්දු සංධාව හරියට අයිම දෙන වෙන ජීවි මල තුනක් නෙයි මක්ඛු ව්‍යාධි දරාතලු මරණයත් ජරාවත් ලෙඩවීමත් කියන මේ තුන අපතරා නොනවතිනවා. ආගත්තන් තන්දු සංධාව මක්ඛු ව්‍යාධි දරාතල් සච්චුද්ධන්තුන් බලෝ නක්ඛි සච්චුද්ධන්තුන් කියන්නේ පෙරගමන් කිරීමට ඒවා මනවයි මුලයි කියල පිළිගන්නට ඉස්සරහට යන්නටයි අපට නව බලයක් සිතට බලෝ නක්ඛි. එරගෙන ජවල නැති කලාවිතු ඒවාට අසුමවි දේරි කලා යන්නටද අපට ගේයක් නැ ජවල නැති කලාවිතු ඉතින් ඒකට පිළිගන්න එකක්ද අපට ඒක ඒ දේරි තන යන්නටත් එනිසා මේවා නැවත කවදාවත් අපතරා නොවන තත්වයකට අප පැමිණෙන්න. එහෙමනම් කුමක්ද කළ යුත්තේ කියන එක ඊළඟ ධාතාවේ උදාහරණයක් කරනවා. මේ කර්මතික තේරුම් ගන්න තරම්කා විසින් කළ යුතු දේ කියනවා. අමෝතං නිවතං කෛරා අත්තුන තරු කියනවා. යම් යම් විදහතේ රක්තින් කදුනම් කත්ත කියනවා. අමෝතං නිවතං කෛරා ඔබගේ දහවල් කාලය ඉස් නොකර ගන්නීය. අමෝතං කෛරා අමෝතං කියල කියන්නේ නොදිස් කියන එක. අමෝතං කෛරා නොදිස් කරන්නේය. එතකොට කිසිය කාලය ගත කරන්නට එපා. ඉතමනේ තමන්ට වැඩදායක නොවන පරිදි මේ කාලය ගෙවා තමන්ට එපා කියන එකයි එතන ගැඹුරින්ගේ මේ සාසනය ලබා ගත යුතු කියන අර්ථය සිදු කර ගැනීම පිළිබඳ නියම අනාදන් දිවකන් කල්වා අපේම දහු කියනවා. අපේම කියන්නේ සල්ප වශයෙන් තාත් සෞකේන කියන්නේ බොහෝ වශයෙන්ම සල්ප වශයෙන් හෝ බහුල වශයෙන් බොහෝ වශයෙන් හෝ තමාගේ දහවල් කාලය ඉස් නොකර ගන්නේය නොසිත් කරන්නේය. යම් යම් විගහතේ රත්තුන් දඩුමන් කත්ත ජීවිතක් එරගෙන යම් යම් රාත්‍රියක් ගතවෙනීයෝද ඉස්ස ගතවෙනීයෝද ඔබගේ ජීවිතයට වන්නා වූ අලුත් සදූනම් සංඝූනම් සත්‍ය ජීවිතය නැත්තාගේ ජීවිතයට වන අදියක් සමාධියේ භාවල සමාධි දවස අභිගමින් දවාල කාරාත්‍රිය ඒ රාත්‍රිය තමාට වැඩදායක නොවන පරිදි මේ ජීවිතය ගත කිරීම ඒ තැනත්තාට ඒ දවස ප්‍රයෝජනවත් දවසක් නොවේ. ඔබගෙන් ඒක ඉස්තිනයක් ඒක ඉස්තිනයක් ඒක ඔහුගේ ජීවිතය පිළිබඳ වූ දිනක් කියලා. ඒකයි කියන්නේ අමෝගම් දිවකම් අයියා අපේම තව කියනවා යම් යම් විදහතේ රත්ති සමුනම් තත්ති. ඒක කරන්නට උගන්න මුක්වත්ත කරතෝ සිත්තෝ වාසි ආතීන කයනස්සවා උපේති කම්මාරත්ති නතේ කාලෝ තමකිතුන්. කරතෝ චිත්තතෝ ආසීන කයනෝ කියන මේ වචන හතරින් පෙන්වන්නේ සතර ඉරියව්. ඉරියව් සතර. සර්වෝ යම් සක්මන් කිරීම. චිත්තතෝ යම් සිටීම. හිත ගැනීම. ආසීන කියන්නේ ඉඳගන්න. සයනෝ කියන්නේ අලමු සිටීම. ඒ ඉරියව් හතරනේ ප්‍රධාන ඉරියව් හතර. ඒ සක්මන් කිරීම සුදීම හා සයනය කිරීම කියල මේ ගුරුවරු සතරින් කවර කවර ඉරියව්වක් තමන් පවත්වතත් උපෝසි සංකාර එතන රක්ති කියන වචනයෙන් ගන්නට පිළිවෙල මොහොත කියන උපෝසි සංකාර රක්ති කියන්නේ එළඹ සිටින් ඉතුරුන්නේ අවසාන පරිවර්තන අන්තිම කියන එළඹ සිටින්නේ අන්තිම මොහොතයි අවසාන මොහොතයි සංකාර එළඹ සිටින්නේ අවසාන මොහොතයි මතෝ කාලෝ පවතිතු ඔබට ප්‍රමාද වීමට කාලයක් නැත්තේය ප්‍රමාද වීමට කාලයක් නැත්තේය ඒ මොකද සමා පීතාය සෝතන්ති කියලා කියනවා තමා ජීවත් වන මේ කාලයේදී ඒ ජීවිතයෙන් ලබා ගත යුතු සාත්‍නික රසයෙන් දක්වන අර්ථය සිදුකර නොගතහොත් ඒ තරත්තා සමාජෙන් ඉක්මගිය ක්ෂණයගෙන සලකා පසුව පසුකරින්තාවට පත්වන පසුකරින්තය සමා පීතා සෝතන් අනවරුතා කියන උපේති කර්මාරත්ති මේ ඉගෙන තිබෙන්නේ අන්තිම මොහොතයි අන්තිම රාත්‍රියයි වචනින් තේරුම් ගන්න. එළඹ තිබෙන්නේ අන්තිම රාත්‍රියයි. මෙතේ කාලේ තමක් තිබුන් ඔබට ප්‍රමාද වන්නට කාලයක් නැත්තේය. ප්‍රමාද වන්නට කාලයක් නැත්තේය. ඒක ප්‍රමාද වන්නට කාලයේදී මොකක්ද? ප්‍රමාදේ ජනකක්ද? ප්‍රමාදේ කියන්නේ අප්‍රමාද කියන එකට විරුද්ධව වචනය. අත්තමාදෝ අනත පදං සමාදෝ මක්ඛිනෝ පදං අත්තමත්තා නුලන්දී යෝතමත්තා රතාමක එමනේ අත්තමාදෝ අනත පදං අත්තමාදෝ අනත පදය එමතන අමෘතෝ කියන නිගම ලබාගත හැකි වන්නේ කාටද අත්තමාදෝ උත්තනත්තා කරු කිහියෙන් යුතුව කටයුතු කරන සම්පත්තා නබන කිහියෙන් යුතුව යාතර කරත්තා කරති තමා තනතා තම අත්නාදව කටයුතු කරන්නට අන්න ඒක අමෘත පදය කියන අමෘතයේ කියන නිවමක හේතුව අත්නාද අමෘත පද තමාද මච්චුනෝ පර ප්‍රමාදයේ කුමකටද හේතුවන්න මච්චුනෝ පරන් මරණය කෙරේතුව ඇයි ප්‍රමාද විහාරි බුද්ධලයා පිළිබඳව ඉපදීම මැරීම ඉපදීම මැරීම කියන එක පිළිබඳව කවර සීමාවක්වත් දක්වන්නට බෑ පොතක් කලකින් මොහුගේ ඉපදීම හා මරණය අරතිමාව කියලා එහෙම පෙන්වන්නට බෑ. නමුත් ඒ මත්තමාද පුද්ගලයෙකු පිළිබඳව නම් එහෙම දක්වන්නට පුළුවන්. දැන් අප්‍රමාද වූ පුද්ගලයෙකු පිළිබඳව දක්වන කාරණයක් තමයි සීල නිරෝධම් කියන ප්‍රත්‍යාව නිරෝධ කියන පිටිවිසෝ සෝතාපන්නෝ සමක්ඛි අවිපාක බතන්නෝ සත්තත්ති කරමු සම්බෝධි කරාවන කියන මේ ප්‍රකාශය සලහිත පුද්ගලයන් දුරකියට ගන්න සෝවාන් කියලා. සීල නිරෝධි නිරෝධ කටිනා හේතුව නැතුව කෙනෙක්ට සීල නිරෝධි සීල ප්‍රත්‍යාව නිරෝධි තිරිතන් දෝමි ඉපදීම නැතුව කෙනෙක් නැතිකල කෙනෙක්ට ප්‍රත්‍යාව නිරෝධි සීල පෙත්තිවිසෝ රෝතාත්ම භාවි ඉපදීම නැතුව කෙනෙක්ට සීල පෙත්තිවිසෝ සෝතාපන්න හමස්සි තම සෝවාන් කෙනෙක්ට සෝතාපන්නෙක්ට සෝතාපන්න හමස්සි අවිනිපාත ධම්මෝ ධම්මෝ මේ සාතර සුවාන් චතුරාපාරන්ත වචන කෙනෙක් නෙවෙයි අවිනිපාත ධම්ම නියතෝ සත්තත්ත පරම මේ දෙය කියන මේ ආත්ම භාවය නිපත් කරත් උපදින සත්වයට සත්වය ඇති කරගත්ත කෙනෙක් ඉන්දහායි නර කෙනෙක් කියන සත්තත්ත පරම නියතෝ සම්බෝධි කරාය සම්බෝධියල කියන අරහත්වයට තමන දුක්කලවර කියන නියතම පුද්ගලයෙක්ගේ එහෙම කියන්නට පුළුවන් තම කාරණාව කියන්නේ ඒ අප්‍රමාද පුද්ගලයෙක් ඒක නැතුව තම ප්‍රමාද පුද්ගලයා නම් සමාදෝ නැතිනෝ තම අත්තමත්තා නුනියන් ඒකෙන් කිය අත්තමත්තා නුනියන් කියන අප්‍රමාද වූ නුනියන් නමරක් කිය ඒක එමකද ඔවුන් නමරන්නේ නරන්නට වමනා කියන ඉපදීම නවත්තනකොට අත්තමත්තා නිවන් ගෞරවණය නැහැ. ඒ නරන්නේ නැහැ. නරන්න නම් කොහෙන්ද කියන්නේ? ඒ ගමන් ඉස්සන්න සංකේතයක්. තවත් තමක පොදියට ලැබෙනවා නම් ඒ ලැබෙනකොට ඒ ඉස්සන්න සංකේතයේ නැති වෙනවා. ඒකමයි ඒ ඉස්සන්න සංකේතයේ ගුරියාව. මරණය කියලා කියනවා. සංධාන විඥාතින සත්‍යන්නෝ කියන්නේ. සම්භේමයි ලැබුණේ. මේ සත්‍යන්නේ වෙන එකක් නෙමෙයි. ඒකට මරණය කියන්නේ මේ සම්භේමයේ නිමුණයි. ඒ නිසාම මරණය කියන එක තේරුම් ගන්න කොහොමද බුදුරජාණන් වහන්සේ කරා කියලා කියන්නේ. මොකක්ද කියන්නේ මරණය? මරණය කියන්නේ කිසි කවණක වේද අන්තරධානම් මත්ති මරණම් කාල ක්‍රියා සම්දාන් වේද අලෙවරක් නිච්චෝ පොඩි දෙයක් ගන්න සම්දාන් වේද සම්දාන්ගේ වේද නිවීම ඒකයි මරණය සම්දානම් වේද සම්දානම් වේද වන්නට සම්දානම් උපාදෝ කියන සම්දාන්ගේ උපදීන ප්‍රතිදීනක් කියන දෙවිලා දෙන්නේ ඇති වෙනවා ඒ අත්මාන විහාරී සුත්‍රය කියන එක තොලස් බහව පුද්ගලයෝ ඒ දෝෂ බහව පුද්ගලයා සාමාන්‍යයෙන් කෙලෙස් දුරීකරගෙන කියා කෙලෙසුන් දෙවි තහමුලින්ම විදහස් වෙන තුරු ඒ දහස්